උපාසක මාත්‍යා කවුරු කියන එකක් තාන්න එපා. බුදුහාඳුරෝ කියපු දේ අහන්න. තථාගත ගෞතමයන් වහන්සේ මට මොනවද කිව්වේ? සබ්බපාපසකරණං කුසලස්ස උපසම්පදා. සියලු පව්වලින් වෙන් වෙලා දසකුසල් උපදවන්න කිව්වා. ඒක අහන්න. ඇයි එක එක්කෙනා කියන දේ අහන්නේ? මම කියන දේ තාන්න එපා. ගෞතම තථාගතයන් වහන්සේ කියපු දේ අහන්න. අපි එතන ඉන්නේ නැහනේ. අපි එක එක්කෙනාගේ සරණ යනවා. උන්වහන්සේ රාහත් වෙලා නැහැ. රාහත් වෙන්න නැතුව කියන බණවල කෙලස් තියෙනවා. එතන අපිට එක එක අඩුපාඩු අවුගෙනවා. දැන් අපි ඒවට ගැටෙනවා. අපි නේ වැරද්ද කරලා තියෙන්නේ. ගෞතම බුදුහාමුදුරුවෝ සියලු කෙලස් නැසූසේක, අරියත් වූසේක, භාග්‍යවත් වූසේක. දැන් උන්වහන්සේ දේශනා කරන ධර්මයේ මේ ගැටලුවක් නැහැනේ. ඒලා ඒ කාලා බලන්නකො. කිසිම පටිගියක් ඇති වෙන්නේ නැහැනේ. කිසිම දෝෂයක් අට ගන්න නැහැනේ. අපි වැරද්ද කරලා තියෙන්නේ. ආණ්ඩ ඕන තැනින් ආලා නැහැ. නොහාන්න ඕන තැන හොද්දට කන් දීලා ආලා තිනවා. ඒ නිසා අටගත්ත ප්‍රශ්නයක් මේක. මම හරියට කැමැති බුදුහාමුදුරන්ගේ බණ අහන්න. ඇයි සියලු කෙලස් නැසලා ඉවර වෙලා නුන්වහන්සේ බණ කිව්වේ? ඒ නිසා ඒ බණවල ප්‍රශ්නයක් නැහැ. කෙලස් නැසන් නැති කෙනෙක් බණ කිව්වාම එයාගේ ප්‍රත්‍ය ප්‍රශ්නේ තියෙනවා. ඒ ධර්මයේ කෙලස් තියෙනවා. ඇයි රාහත් වෙලා නැතුව කියන්නේ? ඒ නිසා රාතන් වහන්සේගේ නමකගෙන් බණ අහන්න. ඒ මාර්ගයේ වඩපු කෙනෙක්ගෙන් බණ අහන්න. එතකොට මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. එහෙම කෙනෙක් හොයාගන්න බැරි නම් බුදුහාමුදුරන්ගේ බණ ටික අහන්න. 84 දාම තියෙනවනේ ලේඛන ගත කළා. ඒක ශ්‍රවණය කරන්න, ඒක කියවන්න, ඒක අනුගමනය කරන්න. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රාත් වෙන්න කොච්චර වෙලාවක් ඕනද දන්නවද? පාස්ක මත එක සණයක් ඇති. ඒ අවබෝධය සිත නිරෝධ සමාපත්තිය කියන ප්‍රත්‍යක් අවබෝධයට පත්වෙන එක සණයක් ඇති. තප්පරයක්වත් වැඩිනේ. දැන් පාස්ක මත විනාඩි 10ක් ඉන්න පුළුවන් කෙනෙක් ඕනටත් වැඩිනේ. ඇයි අපි පැය භාගයක් ඉන්න බලාපොරොත්තු වෙන්නේ? ඇයි පැය පහක් ඉන්න බලාපොරොත්තු වෙන්නේ? ඇයි දවසක් ඉන්න බලාපොරොත්තු වෙන්නේ? භාවනාව එච්චර අවශ්‍ය නැහැ. නිරෝධ සමාපත්තියට පත් වෙන්න එක විනාඩියකින් තප්පරටෙන් අපි දක්ස නැහැ. ඒ නිසා අපි කාලය වැඩි කරන්න හදනවා. දක්ෂයාට කාලයක් අවශ්‍ය නැහැ. එහෙනම් අපි භාවනාවේ වැඩිපුර ඉන්න දක්ෂ වෙන්න නෙමෙයි ඕනේ. ඉක්මනට ප්‍රත්‍යක්ෂ කරන්නයි දක්ෂ වෙන්න ඕනේ. මට ඉන්න පුළුවන් භාවනා උපරිම විනාඩි 10 නම් විනාඩියෙන් දෙකෙන් ප්‍රත්‍යක්ෂ කරලා නිරෝධ සමාපත්තියටපත් වෙන්න මම දක්ෂ වෙන්න ඕනේ. මම ඒ දක්ෂකම හදන්නේ නැහැ. පැය පහක් ඉන්නේ කොහොමද කියලා ඒ දක්ෂකමයි මම හදන්න හදන්නේ. මටයි වැරදිලා තියෙන්නේ. උපාසක මාත්‍යා වතුර වීදුවට දාපු එකයි වරද. වතුර වීදුර පොඩිනේ ඉක්මනට පැහැෙනවා. උපාසක මාත්‍යාගේ සිත මා සමුද්‍රයට දාලා බලන්නකෝ. මූදට දාලා බලන්නකෝ. පැහැෙන්නේ නැහැ. ඇයි? ඒක පාණ්ඩ මේ මාපලයේ ධර්මදි. ඒක පස්සවන්න බෑ. ඒක පැහැෙන්නේ නැහැ. එහෙනම් අපි පටුවෙන් සිතන හැම මොහොතෙම අපි තුළ පීඩනයක් අට ගන්නවා. මේගේ මගේ කියලා මං හිතුවොත් මේගේ කවුරුහරි කඩන් දාවොත් මට පීඩනයක් ඇති වෙනවා. අයිති කරන් දාවොත් පීඩනයක් ඇති වෙනවා. කවුරුහරි බලෙන් පදිංචි පීඩනයක් ඇති වෙනවා. මේ මාපොළවම මගේ. එතකොට පීඩනයක් තියෙන්නේ නැහැ. මුළු මාපොළවම මගේ නම් මට සීමාවක් නැහැනේ. අයිතියක් නැහැ. හැමදේම මගේනේ. කොතන තිබුණත් මොකද ප්‍රශ්නයක් නැහැ. අපි පටිසෝතගාමිය හිතන්නේ අනුසෝතගාමිය හිතනවා. පුළුල්ව හිතන්නේ පුළුල්ව හිතන්න සිතට පුරුදු කරන්නේ. පටුව සිතන්න සිතට පුරුදු කරනවා. පටිසිත නිතරම දුක ඇති කරනවා. පුළුල් සිත නිතරම දුක නිවනවා. මේක කමඨාණ කරලා වඩන්න. සිත නිදාස් වෙන්නේ පීඩණිය අඩු වුණොත්. පීඩිත වෙන්න වෙන්න සිත කැළඹෙනවා, විසිරෙනවා. සිතේ ස්වභාවය උපාසක මාත්‍ය අවබෝධය කරන්න කරන්න සිත නිවෙනවා. එයාව තෙරපන්න තෙරපන්න මෙල්ල කරන්න මෙල්ල කරන්න එයා විසිරෙනවා. සිත මෙල්ල කරලා බලන්න විසිරෙන ස්වභාවය වැඩි. අවබෝධයෙන් සිත දිහා බලනින ටක් ගාලා පොඩි ළමෙක් වගේ ඊලා වෙනවා. සිත නිවන්න ඕනේ නම් සිත දිහා අවබෝධයෙන් දකින්න ඕනේ, 100ෙන් දකින්න ඕනේ. අපි සිත 100ෙන් දකින්නේ සිත මෙල්ල කරලා එයා පාලනය කරලා එයා තියාගන්න හදන එක සීමාව තුළ. එහෙම කිසිම කෙනෙකුට තියන්න බෑ. සිත කියන්නේ ශක්ති විශේෂයක්. තරංගයකින් ක්‍රියාත්මක වෙන්නේ ඕනම ශරීරයක ඕනම දුරක් යට යන්න පුළුවන්. පෘථිවියෙන් එහාට යන්න පුළුවන් එක තප්පරයට. දැන් කොහොමද යව නවත්ත ගන්නෙ? අවබෝධයට විතරයි යකීකරු වෙන්නේ. 100ට විතරයි කීකරු වෙන්නේ. එම නැතුව යකීකරු වෙන්නේ නැහැ. දෙවිවරු දකින්න එක මං සුබයි කියලා කියන්නේ නැහැ. භාවනා කරනකොට මට මාව පේනවා කියලා කිව්වොත් මං සාදු කියලා කියන එක සුබයි කියලා. හේතුව තමන්මයි දකින්න ඕනේ. මම භාවනාවේ පුංචි කාලේ ඉඳලා මාවමයි මන් දැක්කේ. මට කිසිම දෙවිවරු පෙනුන්නේ නැහැ. ගෙදර මට කෑම දෙන කට්ටිය මට පේන්නෙත් නැහැ. මාවමයි මට පේන්නේ. කෑම දෙන කොටත් මං කෑම එක රතට ගන්න කොටත් මාව මන් දකිනවා. මම කියලා කෙනෙක් ඉන්නවායි කියලා එයා විශ්වාස කරනවා. ඒ නිසා මට කෑම දෙනවා. එයා කැම දෙනවා නෙමෙයි මම කියලා කෙනෙක් ඉන්නවා කියලා එයා විශ්වාස කරනවා. ඒ නිසා වෙලාවට මට කැම දෙනවා. ඒ කැම තුලත් මාවයි මන් දකින්නේ. මම කියලා කෙනෙක් නැත්නම් මේ කැම එක මෙච්චර දුර එන්නේත් නැහැ. එහෙම කෙනෙක් දෙයක් සූදානම් වෙන්නේත් නැහැ. මට ලැබෙන්නේත් නැහැ. හැම දෙය තුළම තමන්ව තමන් දකිනවනම් එයා නිවැරදි මාර්ගයක යනවා. එහෙම නැතුව දෙවිවරු දකිනවා, අනිත් අයගේ අඩුපාඩු දකිනවා, පෙරේතය පේනවා, යක්ෂයෝ පේනවා, අවතාර පේනවා, ඕල්මන් පේනවා කියලා කියන්නේ එයාව එයා දකින්න අපෝසත් වුණා. එයාව එයා දකින්නේ නැහැ කියලා කියන්නේ එයා නිවන් දකින්න ටිකක් ප්‍රමාද වෙනවා. දෙවිවරු දකින්නක වරදක් නෙමෙයි. හැබැයි තමන්ව දකින්න නැති එක වරදක්. දැන් කවුරු හරි කෙනෙක් වරදක් නම් බලන්නකො මෙච්චර මේ පිළිවෙලට කරගෙන යනකොට මේක වැරද්දුවානේ. එයා පිළිවෙලට ඒක කරන්න ඕනේ කියලා මම මොකටද බලාපොරොත්තු වෙන්නේ? මගේ වරද මන් දැක්කේ නැහැනේ. මාව මන් දැක්කේ නැහැ. එයා එහෙම කළා යාට ඒක තේරෙන්නේ නැහැ. ඒක අඩුවක්. ඒක අපි නිවැරදි කරගමු. හැබැයි ඒගොල්ලෝ එහෙම වරදි නොකර ඒක පිළිවෙලට කරන්න ඕනේ. වැරදෙන්න බෑ කිසිම මොහොතකයි මං එහෙම බලාපොරොත්තුවක් අදාගත්තේ. මේ ලෝකෙ හැමදේම අනිත්‍ය නම් ඕනම දේ ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්නේ. ඒක මං පිළිගත්තේ නැහැ. ඒක මගේ අඩුවක්. මාවයි මං එතන දකින්න ඕනේ. බලන්නකෝ. අරක වැරදුනා මට තරහා ගියා. ඒ කියන්නේ මේක වැරදෙන්නේ නැතුව වෙන්න බලාපොරොත්තු මගේ තුල තිබිලා. ඒ නිසානේ තරහා ගියේ. මාව මන් දැක්කා මේ වැරදනේ මේ පේන්නේ මාව මට පේන්නේ. බැරි වෙලාවත් මම දකින්න අනේ මේ අඹුවට කැම දීලා බෑ මේක පාදන්න අවුරුදු 25ක් කැම දෙන්න එපායි. අනේ මේ දරුවට කැම දීලා බෑ අවුරුදු 25ක් කැම දීලා බන්දල දෙනකම් දීපල එකතු කරන්න එපායි. මේම කියලා කියලා මම පැවිදි වෙනවා. එක අඹුවයි දරුවෝ පස් දෙනයි. හය දෙනාට පෝෂණය කරන්න බැරුව පැවිදි වෙලා දැන් දායකයෝ ඉන්න උපසමත්ත 100ක්. පවුල් 100ක්නේ. අඹුව 100යි, ස්වාමි පුරුෂ 100යි, දරුවෝ 500යි, අම්මලා 500යි, තාත්තලා 500යි. දැන් 5000ක් නඩත්තු කරන්න එපායි. 5000කටම පංශ කුල දෙන්න එපායි. 5000කටම පිරිත් කියන්න එපායි. 5000කටම පිරිත් කුල දෙන්න ගන්න එපායි. 5000කටම ආශිර්වාද කරන්න එපායි. 5000ක වල වලටම කියලා බත් කන්න එපායි. දැන් 5000ක ප්‍රශ්නයක් තියෙන්නේ. අයේ ප්‍රශ්න විසඳන්න බැරුව 5000ක ප්‍රශ්නයක් පටල ගන්නවා. පටිසෝත ගාමි නෑ. එයා නිවැරදිව සම්මාවෙන් දැකලා නැහැ. තාම නිවැරදි මාර්ගයේ ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ඒ නිසා තමයි අපි තමදේම වෙනස් විදිහට පේන්නේ. මේවා තමයි කමටහන්. පිරිනිවන් පාන කරන වඩන්න ඕනේ මේවා. මේවා වැඩුවාම අපි අඩුපාඩු අඩු වෙලා දුර්වලකම් නිවැරදි වෙලා විදර්ශනා වැඩිලා හැමදේ තුළම නිදහස් වෙනවා. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව යුතුයකම් වගකීම් කරලා බලාපොරොත්තු නැතුව අනිත්‍ය වෙනුවෙන් ජීවත් වෙලා පිරිනිවන් පාන තන්ට සිත ඇදෙනවා. ඒක මාර්ගය. ඒක මාර්ගයක වඩන්න ඕනේ. ලෝකේ ප්‍රශ්න තැනක් නැහැ. තරමයි ෂර්ට් එකයි මට දාන්න බෑ හරියට කසනවා මට සිවුර ඕනේ කියලා කියනවා. උපස්මත් සිවුරත් රෙදි තමයි ඒක ප්ලාස්ටික් නෙමෙයි. තරන්සේට් කියන්නේ කඳුමක් සිවුර කියන්නේ කඳුමක්. මේකෙත් කරන්නේ විලිවාණේ කරකෙත් කරන්නේ විලිවාණේක. හැබැයි ගී හැඳුමෙත් කෙලස් නිරෝධ කළේ නැහැ. පැවිදි වෙලත් කෙලස් නිරෝධ කළේ නැහැ. කිසිම දෙයක් වෙලා නැහැ. පැවිදි වෙලා තින්නේ අරයමයි. කොතන හිටියත් මොන හැඳුමින් හිටියත් කෙලස් නිරෝධ වෙනවා නම් එයා ක්‍රමානුකූලව කෙලස් වලින් නිදහස් වෙනවා නම් එයා මොන හැඳුමින් හිටියත් ශ්‍රේෂ්ඨයි. දැන් උපාසක මාත්‍ය සර්මයි ෂර්ට් එකයි කියනවා. අපි අඳනයි සිවුරයි කියනවා. උපාසිකම් මත්‍යංජන කියනවා. අපි දාහනේ කියලා කියනවා. උපාසක මාත්‍ය ගෙවල් දොරවල් කියනවා. අපි සේනාසන කුටි කියලා කියනවා. උපාසක මාත්‍ය මොකද වෙනසක් නැහනේ. නන්ටි කක් විතර වෙනස් වෙලා තින්නේ. උපාසක මාත්‍ය තේපැන් කියලා කියනවා. අපි ගිලම්පස කියලා කියනවා. උපාසක මාත්‍ය ඥාතියෝ කියලා කියනවා. අපි දායකයෝ කියලා කියනවා. බලන්න වෙනස් වෙලා තියෙන පොඩ වෙනස් වෙලා තියෙන්නේ. මේක අර සාසනීය සම්ප්‍රදායට භික්ෂුව පූජනීයයි වෙන්වච්ච පිරිසක් කියලා වෙන්කරන වචන සෙට් එකකින් වෙන් කරලා තියෙනවා. කෙලස් නිරෝධ වෙනවා නම් සෝතාපන්න ගියත් සෝතාපන්න ආමරු දෙන්නම එකයි. දෙන්නම සෝතාපන්නනේ. කොහොමද වෙනස් වෙන්නේ? කෙලස් නිරෝධ වෙනවා නම් රාහත් වෙච්ච ගියත් මාන වෙච්ච පැවිද්ද දෙකම එකයි. උන්වහන්සේ රාතන් වහන්සේ. හැබැයි ගී කෙනාට ගියා කියන්න පුළුවන්ද? රාත් වෙලා නේද රාතන් වහන්සේ. දාරු කිරිය මාන වෙලායි කියන්නේ නේ. මානකම දෙන්න බැරි වුණානේ සිවුරක් ඔයාගෙන එන්න බැරි වුණානේ. නමුත් අපි දාරු කිරිය ගියා කියලා කියනවාද? උපාසක දාරු කිරිය රාතන් වහන්සේ එමෙ කියන්නේ නැහැ. දාරු කිරිය රාතන් වහන්සේමයි. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දාරු කිරිය රාතන් වහන්සේ. සුද්ධෝදන රජුව පැවිදිුනේත් නැහැ රජකමෙන් අයින් වුනේත් නැහැ. රජකම තියෙද්දි එමම පිරිනුවම් පෑවා. අපි කියන්නේ සුද්ධෝතන මහරහතන් වහන්සේ. අපි අර සුද්ධෝතන රජතුමා රහතන් වහන්සේ කියන්නේ. කියන්න බෑ. පැවිද්දත් ගියත් කෙලස් නිරෝධ කරොත් එක සමානයි. සෝතාපන්න නම් දෙන්නම සෝතාපන්නයි. සකෘදාගාමී නම් දෙන්නම සකෘදාගාමී. අනාගාමි හරියත් නම් දෙන්නම අනාගාමි හරියත් ඒක වෙනසක් නැහැ. මේක යුනිෆෝම් එකක්. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ හඳුනා ගන්න යුනිෆෝම් එකක් විතරයි. කෙලස් නිරෝධ කරන ධර්මයට තමයි ඒගොල්ලෝ සසරින් එතර වෙන්නේ. වඩා වැදගත් වෙන්නේ කෙලස් නිරෝධ කිරීම. ලෝකේ මෑණියනි කණ්ඩායම් දෙකක් ඉන්නවා. එක කණ්ඩායමක් පෝසත් වෙන්න වේසන කණ්ඩායම. අනිත් කටිය දුප්පත් වෙන්න වේසන කණ්ඩායම. හැමදේම අත්හැරලා හැමදේම දන් දීලා නිරෝධ වෙලා සසරෙන් එතර වෙන්න ඒගොල්ලෝ දුප්පත් වෙන්න වේසනවා. හැමදේම වත්කම් වලින් පෝසත්කමින් විසඳන්න පුළුවන් කියලා ඒගොල්ලෝ වත්කම් එක්ක ඒගොල්ලෝ පෝසත් වෙන්න වේසනවා. කණ්ඩායම් දෙකක් ඉන්නවා. ඒක නිවැරදි කණ්ඩායම දුප්පත් වෙන්න වේසන එක. අම්මා ඊළඟ පැයේදී මැරෙනවා. දැන් මට කියන්න මැරෙන කෝටි කීයක් වීදම් කරුවොත් එයා අවුරුදු පහක් තියාගන්න පුළුවන්ද? මේක තේරුම් ගත්තනම් මේ ප්‍රශ්නේ විසඳනවා නෑ නේ. ආල්කිලේ කද රුපියල් 250යි. සතියක් එක දිගටම ප්‍රවෘත්තියල බලන්න බඩගින්නේ මැරිච්ච කෙනෙක් ඉන්නවද කියලා. ඇයි? ඒ කට්ටියගේ දාන පාරමිතාවට අනුව මොනවාරි එකක් ලැබෙනවා මෑ නේ. ඉංගන්න සතියක් බඩගින්නේ හිටියත් මැරෙන්නේ බත්තකටයක් කවුරුනි කවුඩකොඩ විසිකල්ලා හරියනවා. එයා පුරපු දාන පාරමිතාවට අනුව ඒ දේ වෙනවා. දස පාරමිතා හැමෝම පුරනවා ප්‍රතිසත වලින් වෙනස්. ඒ අයගේ පාරමිතාවට අනුව ඒ සිදුවීම් හැම දෙයක්ම නිවැරදිව සිද්ධ වෙනවා. අපි පාරමී පුරන්නේ නැහැ. ගුණධර්ම වඩන්නේ නැහැ. මාංශ විල හම්බ කරලා ප්‍රශ්න විසඳන්න හදනවා. වරදක් නෙමෙයි මෑණියනි. මාංශ වෙන එක වරදක් නෙමෙයි. හම්බ කරන එක වරදක් නෙමෙයි. ලද දෙයින් සෑයීමටපත් වෙන්නේ නැති එකයි වරද. තියෙන දේවල් වලින් සැනසෙන්නේ නැති එකයි වරද. අද මගේ ළඟ රුපියලක් නැහැ. එට උදේ ඉල්ලා ගත්තොත් තමයි මට බඩගින්නට බත් ටිකක් හම්බෙන්නේ. නමුත් මම මට හොඳට නිින්ද යනවානේ. මං හරි විවේකයිනේ. මට සාපේක්ෂව මොකුත් ප්‍රශ්න නැහැනේ. iPhone ගන්න මං දඟලන්නේ නැහැ. LCD TV ගන්න දඟලන්නේ නැහැ. වාහන ගන්න දඟලන්නේ නැහැ. මට ගමනක් නැහැනේ. වාහන ගන්නෙ ගමන් යන්නනේ. ගමන් යන්නේ වාහන අවශ්‍ය නැහැ. ඕපදූප දැනගන්නනේ TV ගන්නෙ. රටේ දින තොරතුරු ටික මොකටද අනුන්ගේ වා ටික කුණුකොඩ ලොලොට දාන්නේ. අනුන්ගේ වා හොයන්නේ TV අවශ්‍ය නැහැ. කතා කරන්නනේ ෆෝන් ගන්නෙ. කතා කරන්නේ මං කතා කරන අවශ්‍ය නැහැ. ඇයි ලෝකේ කතා කරන දෙයක් නැහැ. ෆෝන් අවශ්‍ය නැහැ. මේ විදිහට මං තියෙන දෙයින් සෑයීමටපත් වෙන්න දක්ෂ වෙනවා මිසක් ඒවා උපයා ගන්න අයිති කර ගන්න එකතු කර ගන්න දක්ෂ වෙන්නේ නැහැ. ඒකට අදක්ෂ වෙනවා. මෑණියනි මේ ලෝකේ කොච්චර කෝටිපති වුණත් මොනතරම් දේපල එකතු කරත් ඒගොල්ලන්ට කවදාවත් සැනසෙන්න බෑ. පෝසත්ත කට්ටිය ඉන්න සමහර කට්ටියගේ account වල තියෙන සල්ලි වලට මාසෙකට පොලිය ලක්ෂ 25ක් විතර හම්බෙනවා. ගිහිල්ලා බලන්න ඒගොල්ලන්ට හරියට නිින්ද යනවද කියලා. නිරෝගිමත්ද කියලා ප්‍රශ්න විසඳලක් නෑ. කෝටියක් තියෙනවා නම් කෝටියට ගැලපෙන ප්‍රශ්න එනවා. මෑණියෝ ළඟ රුපියල් 100ක් තියෙනවා. 100 අරගෙන පොලට යන්න 100ට අදාළ ප්‍රශ්න එන්නේ. බෝංචි 100ක් දෙන්න. කරවල කෑල්ලක් දෙන්න. අල ගෙඩියක් දෙන්න. ඇයි? අර රුපියල් 100ට සාපේක්ෂව ප්‍රශ්න එන්නේ. රුපියල් 2000 අරගෙන පොලට යන්න. බෝංචි කිලෝ එකක් දාන්න. අල කිලෝ එකක් දාන්න. ලුණු කිලෝ දෙකක් දාන්න. ඇයි? රුපියල් 2000ට සාපේක්ෂව ප්‍රශ්න එන්නේ. මෑණියන් ගත්තේ 5000 අරගෙන පොලට යන්නකො බලන්න. ලොරියක් අරන් ගිහිල්ලා වාඩිලාන මනුස්සයට කතා කරන්න. අල කිලෝ එකක් ගේන්න. 100යි. 500 දෙනවා. ආ තියන්න තියන්න ඉතුරු තියාගන්න. ඇයි? 5000ට සාපේක්ෂව ඇවිල්ලා තියෙන ප්‍රශ්න. රුපියල් 5000ක් පඩි ගන්න මනුස්සයා තියෙන ඇඳුම ඇඳගෙන බස් එකෙන් ගිහිල්ලා බෑලා මගුල් ගෙදර ගිහිල්ලා රුපියල් 500ක් අම්බලප්පකට දීලා කැම ටිකක් කාලෙනවා. ලක්ෂයක් පඩි ගන්න මනුස්සයා කැබ් එකක් කෝල් කරලා කාර් එකෙන් ගිහිල්ලා බෑලා රුපියල් 5000ක් විතර පූජා කරලා එතන පොඩ්ඩක් කන්නෙත් නෑ අර තත්ත්වෙට ටිකක් වෙලා ඉඳලා එයා එනවා. ලක්ෂ 20ක් විතර පඩි ගන්න මනුස්සයාගේ ඇඳුම ලක්ෂ එකමාරක් මගුල් ගෙදරට. රත්රන් කිලෝ දෙකක් විතර තියෙන බැරි වෙලාව මග වැස්සන අකුණු වදින එක ඇත්තට යකලැඟේ. ඒවා ටික දාගෙන යන්න නැත්නම් යන්න බෑයි. ලස්ස 25 පඩිනේ. ඒකට ගැලපෙන විදියට යාට ප්‍රශ්න තියෙන්නේ. සතපාක්වත් නැති කෙනාට සතපාක්වත් නැති ප්‍රශ්න තියෙන්නේ. ඇයි? ප්‍රශ්න නැහැ. දීපල වැඩි වෙන්න බලන්නකෝ මැනින් ප්‍රශ්න එන විදියට. අර නිකම්ම තියෙන මඩ ටික තලන්න හිතනවා. තලපුවකට සිමෙන්ති දාන්න හිතනවා. සිමෙන්ති දාපුවකට බිත්ති බඳින්න හිතනවා. ඒකට වාලේ ගාන්න හිතනවා. ඊට පස්සේ ටයිල් කරන්න හිතනවා. ටයිල් කරපු එකට ආසන දාන්න හිතනවා. ආසන දාපුවකට සැටි දාන්න හිතනවා. ඇයි මේම වෙන්නේ? වත්කම් වැඩි වෙන්න ප්‍රශ්නක් වැඩි වෙගෙන යනවා. පස්සේ එක භාර්යාව මදි වෙලා දෙක වෙනවා, දරුව දෙක වෙලා හතර වෙනවා, යාළුවෝ 20ක් හිටියා ඒක 100 වෙනවා. ඕමෝමෝ මො ප්‍රශ්නත් වැඩි වෙලා. ජීවිත කාලෙම ප්‍රශ්න. පෝසත් වෙලා සනසිච්ච කෙනෙක්, සෑයිමටපත් වෙච්ච කෙනෙක් මට පෙන්නන්න දුන්නේ නෑනේ. මේ ලෝකේ කවුරුත් නෑනේ. කෝටි 3400 account වල දිනා. ඒත් ඒක තාම රස්සාව කරනවානේ. තාම ආයතන එකක්වත් පාලා නෑනේ. එහෙනම් පෝසත් වෙලා මේ ලෝකයේ කිසිම කෙනෙක්ගේ සිතක් සනසෙන්නේ නැත්තම් ඇයි සනසෙන්නේ නැති එක කරන්නේ? තියෙන දේ සෑයිමටපත් වුනම සිත සනසෙනවා නම් ඇයි ඒක නොකරන්නේ අපි? කළ යුතු දේ කරන්න. ලද දෙයින් සැනසෙන්න, සෑයිමටපත් වෙන්න. ඒකාන්ත වශයෙන්ම මෑණිය වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. එකතු කරපු දේවල් තියලා යන්න වෙනවා. අනිත් කට්ටිය දුන්නේ නැත්තේ අපට ලබන්න කුසල් නැති නිසා, මගේ අඩුව නිසා. අනිත් අයට සලකන්නේ නැත්තේ අපි ළඟ එක නැති නිසා. අපෙන් සලකිලි ලබන්න, අපෙන් උපස්ථාන ලබන්න ඒගොල්ලන්ට පින් නැති නිසා. ඇයි එම පටිසෝත ගන්නව දකින්නේ නැත්තේ? පටිසෝත ගන්නව දකින්නේ. ඉත නිදාස් කරන වැඩපිළිවෙල කමටානයි වඩන්න ඕනේ මෑණියනි. අම්මේ තාත්තේ සනසපු දරුවෙක් මට පෙන්වන්නද? කිසිම දරුවෙක් නෑ. එහෙම සනසෙන්නේ නෑ. එහෙම සනසිල්ලක් ලෝකේ නිර්මාණය වෙලා නෑ. සිත සනස ගන්න, සිත නිවා ගන්න. හැම දේ තුළම තියෙන පැවත්ම දුක. ඒක තේරුම් අරගෙන කටයුතු කරන්න. හැම දෙම කවදාරි දාලා යනවා. මේ හැයෙන මොහොතේ උස්ම ටික බුක් ගහලා ගියාම බැලුම් බෝලේ වගේ මලකඳ. අපි මෑණියෝ කියලා කියන්නේ බොඩිය ගෙනවද, බොඩිය වල්ලනවද, කීයට ආදානේ, ඔහොම කතාවක් කියන්නේ. නම කියන්නෙත් නෑ, ගම කියන්නෙත් ඒ වටිනාකම ගියා. කොච්චර මෑණියෝ මේ මෙතන ඉඳ හතන ඉඳ කෑම කෑවද, නිදාගත්තද, දත් මැද්දද කියලා අහනවා. මරුණාට පස්සේ සතියක් තනියෙන් තියාගන්න කියන්නක බලන්න. මිනිස්සුින් නෑ බයයි. ඕල්මන් තිනවනේ. ඕන් අපට තියෙන වටිනාකම. දුවේ පුතේ අම්මේ අක්කේ කියලා ආදරෙන් කියපු කට්ටිය කිසිම මොහොතක තනියෙන් ඉන්නේ නැයි, මිනිහ ළඟ ඉන්න බයයි. මිනිහනේ බයයි. ඒක තමයි අපිට තියෙන ඇත්ත වටිනාකම. ඒක දකින්න ඕනේ අපි. අපි ඒක දකින්නේ නැහැ. අම්මේ අම්මේ කියලා උරතල් කරනවා. අම්මා මරුණම ළඟ ඉන්නේ නැහැ. තවත් දෙන්නේ තුන දෙනෙක් ඉන්න ඕන ළඟ. නැත්තම් බයයි. මිනිහනේ ඕල්මා. කිරි දීපු අම්මා ළඟවත් ඉන්න බයයි. මරුණාට පස්සේ සතියක් ගෙවල් වල තියාගන්නවද බලන්න බය ගඳයි. ඕජාව ගන්නවා නේ, ඉක්මනට පුච්චන්න ඕනේ. ඔච්චරයි අපිට තියෙන වටිනාකම. අපි ඕක තේරුම් ගන්නෑ. අනිත්‍ය ලෝකයේ තුල නිත්‍යයක් හදන්න හදනවා. පවතින් නැති ලෝකයේ තුල පැවැත්මක් නිර්මාණය කරන්න හදනවා. ඒක තුල වේසක් විතරයි ලැබෙන්නේ. කවදාවත් ඒකින් අපට සෑයීමටපත් වෙන්න බෑ. මෑණියනේ මේ සංසාරයේ හැමෝම බෝධිසත්වරුනේ. දැන් මෑණියොත් කවදරි සසරෙන් එතර වෙන්න රාත් වෙන්න ඕනේ නේද? එතකොට තුන්තරා බෝධියක එකක් පතනවනේ. එනම් ලෝකෙ ඉන්න හැමෝම බෝධිසත්වරු. එනම් බෝධිසත්වරන්ට අපි යුතුයකම් කළා, වගකීම් කළා, අපට පුළුවන් විදිහට කණ්ඩ බොණ්ඩ දුන්නා. ඒ කියන්නේ ඒ බෝධිසත්වයා යගේ පාරමිතිය පුරාගෙන යනවා. එයාට යන්න ආරින්නේ. ඇයි බලාපොරොත්තු තියාගන්නේ? දරුවා අන්තිම කාලේ අපි බලයි. අපි ඒගොල්ලන් මල මූත්‍ර ඇද්දා වාගේ අපේ මල මූත්‍ර හදි. අපි ඒගොල්ලන් ළඟ තියාගෙන බලාගත්තා වාගේ බලාගනි. එහෙම සමහර දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒවායේ දරුවන්ගෙන් ලැබෙන්නේ නැති වුණාම කම්පා වෙනවා, වෛර බඳිනවා. ලෝකේ බලාපොරොත්තු තියාගන්න අවශ්‍ය නැහැ. පුළුවන් විදිහට යුතුයකම් වාක්‍යෙන් ටික කළා, රටා කිව්වා ගියා පාඩුවේ අපි. ඇයි මොකටද අපි ඒගොල්ලොත් එක්ක ගැටෙන්න යන්නේ? සංසාරයේ ඒගොල්ලෝ මව්වරු කී දෙනෙක් ළඟ ඉපදෙන්නේ නැද්ද? පියවරු කියලා කී දෙනෙක් ළඟ ඉපදෙන්නේ නැද්ද? සංසාරේ හැමදාම මේගොල්ලෝ කලේ දෙමව්පිය අසරණ කරන එක. එහෙනම් අද අපිවත් අසරණ කරනවා කියන කාණ්ඩ දෙයක් නෙමෙයි. හැම දෙමව්පියන්ටම කුමක් කළාද? ඒකම තමයි අපටත් කරන්නේ. ඒක තේරුම් අරගෙන ඒ කටේ යුතුයකම් කියලා කරලා අපි නිදහස් වෙනවා. ඒ බෝධිසත්වරුන්ට පාරමී පුරාගෙන යන්න ආරිනවා අපි. ඒ බෝධිසත්වරුන්ට අයිතිවාසිකම් කියන්න යන්නේ. අද මගේ දරුවා, ඊයේ වෙන කෙනෙක්ගේ දරුවා, එත තව කෙනෙක්ගේ දරුවා. එයා ඉපදිපද යනවම තනම. ඒක අපි තේරුම් ගන්න ඕනේ. සංසාරේ පළවෙනි වතාවට මෙතන ඉපදුනා නෙමෙයි. ජීවිතේ පළවෙනි වතාවට අපට හම්බුනා නෙමෙයි. සංසාරේ කෝටි ප්‍රකෝටි ගාණක් මව්වරුන්ට හම්බෙලා හම්බෙලා හම්බෙලා බැරි ගෑයිලා මට හම්බෙලා ඉන්නේ. ඒක තේරුම් ගත්ත නම් ওই ප්‍රශ්න එකක්වත් නැහැ. නැවත ඉපදීමට අදහසක් නැත්නම් බුදුන් සරණ යන්න. දෙපොලට සිල් ගන්න. හැම මොහොතම සීලය තුල ඉන්න. සිත නිවෙන වැඩ කුමක්ද? ඒක විතරක් කරන්න. සිත ඇවිලෙන වැඩ සියලුම දේවල් නවත්තන්න. ওই ටික කරාම හරියනවා මෑණියනි. උදේ ඉඳලා රාගනකම් අපි නිවෙන වැඩ කරනවට වඩා ඇවිලෙන වැඩනේ කරන්නේ. ඒ ඇවිල්ලෙන ටික නැවතුවාම සිත නිකන් නිවෙනවා. ලිපක් නිවන්න ඕන නම් මෑණියනි ඇත්තටම වතුර දාන්න ඕනේ නෑ. අර ඇවිල්ලා දරපිට එළිය දාගල දාන්න ටක් ගල ලිප නිවෙනවා. ඇවිල්ලා ටික නවත්තන්න ඇවිල්ලා ටික නවත්ත ගන්න උත්සාහ කරන්නෙත් නෑ. අර නිවෙන ටික කරනවා. නිවෙන ටික නෙමෙයි කරන්න ඕනේ. ඇවිල්ලා ටික නවත්තන්න ඕනේ ඉස්සෙල්ලා. එතකොට නිවන්න දෙයක් නෑ නිකන් නිවෙනවා. මෑණියනේ අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න කරන නිසා ඇතිවෙච්ච ප්‍රශ්නය. දරුවන්ගේ ප්‍රශ්න වලට මෑණියෝ නඩු කියන්න යන්න එපා. පෙරක දෝරුවේ වෙන්න එපා. ඒ කට්ටියගේ යුතුයකම් ඉවරයි. ඒ කට්ටියට වගකීම් කළා. ඒ කට්ටිය දැන් පවුල් වුණා. ඒ කට්ටියගේ මන් නිදහස් වුණා. ඒ කට්ටියගේ ප්‍රශ්න ඒ කට්ටියට විසඳගෙන යන්න අරින්න. ඒ ප්‍රශ්න තමන්ගේ කරගෙන උත්තර හොයන්න එපා. මේ ලෝකේ කිසිම ප්‍රශ්නයකට උත්තර නැහැ මෑණියනේ. උත්තර නැති නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ රාත් වෙලා පිළිනුවම් පාන්න කියලා අපට. ඇයි මේ ලෝකේ කිසිම ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ? එහෙම උත්තර දීපු කෙනෙක් නැහැ ලෝකේ ප්‍රශ්න වලට. දවස ගාන ඒගොල්ලෝ ප්‍රශ්න වල අඩුවක් තියෙනවද? ප්‍රශ්න නැති දවසක් ඔයලා බලන්නකෝ. එක දවසක්වත් නැහැ නේ. එහෙනම් කවුද කවදද මේක ඉවර කරන්නේ අපි?